සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්බම්මං රාජස්සෝ සුනන්තු සංඝෝ මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භවේවාහං භයං දිස්වා භවංච විභවේසිනං භවන්නාභිවදින් කිංති නන්දිංචන උපාදීයින්ති තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා බ්‍රහ්මතලයේදී බකක් බ්‍රහ්ම දමනයේදී දේශනා කොට වදාළ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ තැති ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. භවේවාහං භයං දිස්වා මම භවයන් කෙරෙහි භයවසී නුවණින් දැක භවංච විභවේසිනං නිවන් පතා පිළිවෙත් පුරන්නවුන්ට එතෙක් ලැබෙන භවයන් පිළිබඳව සියල්ල මනවින් නුවණින් දැකගෙන භවන් නාභිවදින් කිංචි කිසිම භවයක් සන්නාදිත්‍යයෙන් අල්වා නොගත්ෙමි. නන්දිංචන උපාදීයින් සප්‍රීතික තෘෂ්ණාවෙන් ඒ කිසිවක් අල්ලා නොගත්ෙමි. මේකයි ගාථාවකෙටි තේරුම. මේ ගාථාව ඇසූ පමණින් බක බ්‍රහ්ම රාජයක් 14 කෝටියක් පමණ බ්‍රහ්මයෝත් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. මේ මාතෘකාව තුළින් අපි බලාපොරොත්තු වන්නේ අවුරුදු 2300කට පෙර දඹදිවතලේ 15 වූ මහින්සාසක වජ්ජිපුත්‍රකාදී බාහිර නිකායන් අතුරින් නිකායන් දෙකක් විසින් ඉදිරිපත් කරන ලද අන්තරාධමයේ සම්බන්ධ සාකච්ඡාවකටයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අවුරුදු 100ක් ගිය තැන වජ්ජි රටෙහි වජ්ජි පුත්‍රක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවාගෙන විනය අවිනේ කරමින් ධර්මයේ විනය ලිහිල් කරමින් දුෂ්ප්‍රතිපත්ති පුරණ අතරත කාකණ්ඩ පුත්‍ර යස මහ රහතන් වහන්සේගේ සංවිධායකත්වයෙන් දෙවෙනි සංගායනාව කරුන් ලැබුණා. පාලාසෝක රජතුමාගේ සහායෙන් පැවැත් වූ මේ දෙවෙනි සංගායනාවේදී වජ්ජි පුත්‍රක භික්ෂු වේශධාරීන් දසදහසක් දෙනා ශාසනයෙන් ඉවත් කරනු ලැබුණා. පසු කාලයක මේ දසදහසක් වජ්ජි පුත්‍රක භික්ෂු වේශධාරී සංඝ පිරිස වෙනම සංගීතයක් පැවැත්තුවා. ධර්ම විනය විකෘති කරමින් පැවැත්වූ ඒ සංගීතයට මහා සංගීතය කියලා හඳුන්වනවා. එනිසා ඒ සංඝ පිරිස භික්ෂු වේශධාරී පිරිස මහා සංගීත නිකාය කියලා නිකායක් බවට පත් වුණා. පසු කාලයක මහා සංගීත නිකායෙන් කොටස් දෙකක් ඇති වුණ ගෝකුලික ඒකබ්බෝහාරික කියලා. නැවත ඒකම්බෝහාරික කියන මේ කොටසින් තවත් කොටස් දෙකක් ඇති වුණා. පන්නත්තිවාද බහුස්සුතික කියලා. බහුස්සුතික කියන වාදය බාහුලික කියලා හඳුන්වනවා. ඒ හතරෙන්ම නැවත චේතිය වාද කියලා කොටසක් ඇති වුණා. මෙසේ වජ්ජි පුත්‍රගේ භික්ෂූන් වහන්සේලාගෙන් පසු ඒ අයගේ අතරත මහා සංගීත මහා සංගීතික නිකාය, ගෝකුලික නිකාය, ඒකබ්බූහාරික නිකාය, පන්නත්තිවාද නිකාය, බහුසුතික හෝ බාහුලික නිකාය, චේතියවාද නිකාය කියලා නිකාය පහ හයක් බෙදුණා. නැවත පසු කාලයක, ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙවෙනි සියවසේදී තේරිය වංශයෙන්ද බිඳලා භික්ෂූන් වහන්සේලාගේ වෙසෙන් නිකායවල් 17ක් බිඳලා ගියා. තේරිය වංශයෙන් බිඳී ගියා මහින්සාසක වජ්ජි පුත්‍රක කියලා කොටස් දෙකක්. එින් වජ්ජි පුත්‍රක නිකායෙන් තව කොටස් හතරක් බෙදුණා. ධම්මුත්තරිය, භද්‍රයානික, ඡන්නාගාරික සහ සම්මිතිය කියලා. නැවත මහින්සාදක කියන නිකායෙන් කොටක් දෙකක් බෙදුණ සම්බත්තිවාද ධම්මගුත්තික කියලා. එහෙන් ධම්මගුත්තික කියන නිකායෙන් තවත් කොටස් තුනක් වරින් වර බෙදී ගියා. කස්සපික, එවාගෙම සංකන්තික සුත්තවාද කියලා. මෙසේ තේරිය වංශයෙන් බිඳී ගිය කොටස් 11කුත් වජ්ජි පුත්‍රක කියන මහා සංගීත නිකායෙන් බිඳී ගිය කොටස් සියල්ල 6කුත් එකතු වීමෙන් එවාගෙම තේරිය වංශයත් එක්කම 18ක් ඒ දෙවෙනි තුන්වෙනි සංගායනා කාලයේදී පැවතුණා. ඒ අතර තවත් ඒක අතුරු නිකායවල් ඇති වුණා. සාදිගිරික නිකාය, සිද්ධාත්තික නිකාය, අන්දක නිකාය, පුබ්බේසේලිය නිකාය ඔය වාගේ. එතකොට මේ නිකායන්ගේ සම්බන්ධ භික්ෂු වේශධාරීන් බුදු ධර්මයේ විකෘති කරමින් තම තමාට ගැළපෙන පරිද්දෙන් විනයද ධර්මයේද පනවා ගනිමින් බුදු ශාසනයෙන් බැහැර කටයුතු කළා. එයත් බෞද්ධයන් හැටියට හිටියත් බුදු ශාසනයේ තේරිය වංශයට ඇයිති නිර්මල වූ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මයේ පටහැනිව කටයුතු කළ බැවින් ඒ සියල්ලෝම ඒ කාලයේදී නම් වශයෙන් වෙන්කරුන් ලැබුණ වෛතුල්‍යවාදී කියලා. වෛතුල්‍ය කියන්නේ අසමාන. ත්‍රිපිටක බුද්ධ ධර්මයේ එවාගෙම ශාසන ප්‍රතිපත්තියේ සමාන නොවන වෙනස් වූ අය කියන තේරුමින් වේතුල්ල වෛතුල්‍ය කියන වචනින් එයත් හඳුන්වුවා. ඒ අතරත තුන්වෙනි සංගායනාට ප්‍රථමයෙන් ධර්මාශෝක මහරජතුමාණන් විසින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සමීපයේහි මුළු විනය පිටකයම කටපාඩමින් ඉගෙන ගත්තා. හේතුව එවකට අවුරුදු 7ක් තිස්සේ සුපිරිසිදු භික්ෂු සංඝයා වහන්සේට විනය කර්ම කළ නොහැකිව තිබුණ මේ භික්ෂු වේශධාරීන් සංඝයා අතරත හැසිරෙන නිසා ඔවුන්ව හඳුනාගත නොහැකිව හැසිරෙන නිසා උපෝසත කර්මය කරගන්නත් බැරුව තිබුණා. එනිසා මහරජුරුවන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ උපරි ගංගා කියන බොහොම දුරස්ථ ප්‍රදේශ ආරණ්‍යයක වැඩ සිටිද්දී තෙවරක්ම ආරාධනා කොට ශාසනීය රැක ගැනීම සඳහා කළ ආරාධනාවෙන් වැඩම කරවාගෙන විනය පිටකය සම්පූර්ණ ඉගෙනගෙන මුළු ජම්බුද්දීප වාසී භික්ෂු සංඝයා වහන්සේ සුපේසල ශික්ෂාකාමී වූ තේරිය භික්ෂූන් වහන්සේලා එසේ නමුත් භික්ෂු වේශධාරීනුත් ඔක්කොම එක්කාසු කළා. පාටලිපුත්‍ර නගරයේ අශෝකාරාමයේට එක්කාසු කරලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් රජතුමාම විනය පරීක්ෂණය කළා. එයින් රජතුමා විනය හොඳින් ඉගෙනගෙන සිටි බැවින් ඒ භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරන වෙලාවේ ඔවුන්ගේ වැරදි මත මැනවින් ආબોධ කරගෙන වැරදි මත යැත්තු අන්‍ය තීර්ථිකව බව තේරුම්ගෙන ඔවුන් ශාසනයෙන් නිරපලා ඇඳුම් දීලා 60,000ක් දෙනා සූරුවරවලා රැකී ආරක්ෂා දීලා පිටත් කළා. සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා තෝරලා උන්වහන්සේලාට පහසු වෙන සැලසුවා. රජතුමාගේම ආරාධනෙන් තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වනු ලැබුණා. මේ ධර්ම සංගායනාවේදී ප්‍රධානත්වයේ දැරුවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. ත්‍රිපිටක ධාරී රහතන් වහන්සේලා දහසක් දෙනා එකතුව මේ ධර්ම සංගායනාව තුන්වෙනි වර ආරම්භ කළේ බුද්ධ වර්ෂයේ 235 නවම් මාසයේ 15 වැනි පොහෝ දවසේ. මාස 9ක් ගත වුණා මේ තුන්වෙනි සංගායනාවට. නිම වුණේ බුද්ධ වර්ෂ 234 නවම් මාසයේ 15 වැනි පටන් ගත්තා 235 බුද්ධ වර්ෂ 235 ඉල් මාසයේ 15 වැනි පොහෝ දවසේදී අවසන් වුණා. ඊළඟට ඒ නාමාසේ තුල කළ සංගායනාව දහසක් රහතන් වහන්සේ නමක් විසින් කරනු ලැබුණු බැවින් සාහස්ත්‍රික සංගායනාව නමින් හැඳින්වෙනවා. එම සංගායනාවේදී පළමිනි දෙමිනි සංගායනාවන්ටත් වඩා විශිෂ්ටත්වයකට පත් වුණා. හේතුව බුදුරජාණන් වහන්සේ අනාගතේ බලා බුදු ඇසින් මේ තුන්මිනි සංගායනාව අවස්ථා වෙනකොට ශාසනයේ පටහැනි මතිමතාන්තර මේ දෘෂ්ටියින් වික්ෂු වේශධාරීන් පහළ කරන බව දැනගෙන මාත්‍රුකා පෙළක් දේශනා කළ තිබුණා අභිධර්මෝපදේශයේ 5 වෙනි ග්‍රන්ථයේ සඳහා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ත්‍රිපිටක ධාරී ප්‍රභින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත අග්‍රගාණ්‍ය මහරහතන් වහන්සේ නමක් බැවින් සරුවඥන් වහන්සේගේ සිට දැනගෙන සරුවඥන් වහන්සේ දෙසූ මාතෘකා අනුව සකවාද 500ක් පරවාද 500ක් ඉදිරිපත් කරමින් විනයේ සූත්‍ර අභිධර්ම සාධක පාඨ ඉදිරිපත් කරමින් එවකට මේ 17 වැදෑරුම් අන්‍ය තීර්ථක භික්ෂු වේශධාරීන් විසින් කියවන ලද පනවන ලද මේක මති මතාන්තර නිශ්චය කරනු පිණිස කතාවස්තු ප්‍රකරණේ සවිස්තරව දේශනා කළා. එය සරුවක්ඥන් වහන්සේගේම මාතෘකානුව දේශනා කළ බැවින් ඒ බුද්ධ දේශනාවක් හැටියටම පිළිගත යුතුය තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරතත් ඒක සරුවක්ඥ භාෂිතයක් හැටියට අනුමත වෙනවා. ජීවමාන බුද්ධ ශාසන කාලයේ බුද්ධ කාලයේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් පරිසම්බිදා මග්ග පාළිය, මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය දේශනා කළා වගේ. එසේම සත්‍විභංග සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය ආදී බොහෝ රහතන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ දේශනාවත් සරුවත්ඥන් වහන්සේගේ අනුමැතිය ලැබූ බැවින් බුද්ධ දේශනා වශයෙන් ගත යුතු බව සඳහන් වෙනවා. ඒ අනුව මෙම දේශනාවක් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සවිස්තර කළ නම සරුවඥන් වහන්සේ දේශෝ මාත්‍රිකාවන්ට අනුවම විවරණය කළ බැවින් මේ බුද්ධ දේශනාවක් වෙනවා. එවකට උබ්බශේලිය කියන නිකායාන්තරිකේනොත් සම්මිතිය කියන නිකායාන්තරිකේනොත් විසින් මෙම අන්තරාභවය නම් වාදයක් ඇති කරගෙන තිබුණා. ඒ ආගේ උගන්වීම අත්‍ය අන්තරාභවෝ කියලා අන්තරාභවයක් ඇත. එහි තේරුම මනුලොවින් මිය පරලොව යන අය කෙලින්ම නරක ආදීට යනවා නම් කෙලින්ම අරූප තලයට අසන්න තලයට යනවා නම් එයත් අන්තරාභවයක් නැත. මනුෂ්‍ය ලෝකෙ උත්පත්ති ලැබන්නවන්ට පමණක් මේ අන්තරාභවයක් ඇත කියලා. මනුලොවින් චත වෙනකොට රූපයක් නොවන ඒ කියන්නේ දිව්‍ය චක්ෂු ඇති කෙනෙක් වාගේ. එහෙම නමුත් දිව්‍ය චක්ෂුවක් නැතුව ඉර්ධිවන්තයෙක් වාගේ ඉර්ධියක් නැතුව මෞපියංගේ එක්කාසු වීමක් බලමින් අහසේ දින හතක් හෝ ඊට වැඩි කලක් සැරිසරමින් ඒ ඇත්තෝ ඉන්න බවත් රූපයක් නැති මනෝ මේ මනස පමණක් අහසේ අධිවේගයෙන් ගමන් කරමින් එක්තැනක නොඉඳ ඒහා සමාන කෙනෙක් දුටුවොත් කතා කරමින් ගන්ධය ආග්‍රහණය කරමින් අහසේ ඇවිදින් සිටින බවත් සුදුසු මෞපියන් දෙන්නේ දුටු කෙනෙහි ඒ මෞපියන්ගේ සම්බන්ධයෙන් මවගේ කුසේ පරිසන්දි ගන්න බවත් මෙයාගේ පිළිගැනීමයි. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ එම අන්තරාභවය නමැති වාදයේ විසඳමින් ඉතා පැහැදිලි විස්තරයක් අන්තරාභවවාද විසඳුම හැටියට කතාවස්තු ප්‍රකරණයට ඇතුළත් කරලා තියෙනවා. එහි සඳහන් වෙනවා ප්‍රශ්නෝත්තර වශයෙන් අන්තරාභවයක් ඇද්ද? අන්‍ය ලබ්ධිකයන් කියනවා ඇත. ඉතින් මේ මුගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ විමසනවා ඒක කාම භවයේද රූප භවයේද අරූප භවයේද? සරුවක්යන් වහන්සේ බව තුනක් දේශනා කළා. කාම භවයේද රූප භවයේද අරූප භවයේද? කාම භවේ නම් අවීචී ප්‍රතම් පරිණීමිත වසවත්ති දක්වා ඇති 11 භූමියට ඇති සියල්ල කාම භවයයි. රූප භවයේ නම් බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිතා බමතලයේ දක්වා බ්‍රහ්ම ලෝක 16ට ඇති ප්‍රදේශය රූප භවයයි. අරූප භවයේ නම් ආකාසානංචයතිනේ සිට නිව සංඥානා සංඥාතිනේ දක්වා අරූප භූමි 4යි. එතකොට මේ තුනට අයිතිද? ඉතින් මේ උබ්බසේලිය සම්මිතිය කියන අයගේ පිළිතුර එහෙම අයිති නැති බවයි. ඊළඟට විමසනවා එහෙමනම් කාම භවයයි රූප භවයයි අතර දෙමේක තියෙන්නේ. නැත්නම් රූප භවයයි අරූප භවයයි දෙක අතර දෙමේ තියෙන්නේ කියලා. ඒත් ඇත්තෙන්ද පිළිතුරක් නැහැ. එවාගෙම තවත් කියනවා සංඥා භව අසංඥා භව නේව සංඥා නා සංඥා භව කියලා තුනක් බුද්ධ දේශනාවේ. සංඥා භව කියන්නේ අවීචේ පටන් කාම භව 11 රූප භවයන් අතර අසංඥතලයේ හැරී තිරි භව 15 ආකාසානංචයතන විඥානංචයතන ආපින්චඤ්ඤයතන කියන තුනක්. මේ භූමි සියල්ල සංඥා භව. එතකොට 29ක්. අසඤ්ඤා භව කියන්නේ අසඤ්ඤතලයේ. නේව සංඥා නා සංඥා භවයේ කිව්වේ භවග්‍රේ. ඉතින් මේ තුනට අයිතිද? ඒත් නෑ කියලා. ඒ තුනෙන් එකක් එකක් අතර දෙමේක තියෙන්නේ. ඒත් අයිති නෑ කියලා. තා තියෙනවා ඒක ඕකාර භව, චතු ඕකාර භව, පංච ඕකාර භව කියලා බුද්ධ දේශනාවේ භව තුනක්. ඒක ඕකාර කියන්නේ අසඤ්ඤතලයක ස්කන්ධයක් පමණක් පවත්නා නිසා. චතුකාර භව කියන්නේ අරූපතල 4. ස්කන්ධ 4ක් පමණක් ඊර නිසා. පංචෝකාර භව කියන්නේ ඉතිරි භූමි 26. එතකොට මේ අන්තරා භවය කියන්නේ කොහේ? ස්කන්ධ වශයෙන් බෙදී යන භව තුනෙන් එකකට අයිතිද? ඒත් නැහැ. ඒ තුනෙන් අතරක තියනවාද? ඒත් නැහැ. ඉතින් මේක තම විපරීත අදහසක්. නැවත ප්‍රශ්න කරනවා මේ මනුලව දෙව්ලව බඹලව උත්පත්ති ලබන උඩ නරකාදී සතරපාය උත්පත්ති ලබන ක්‍රම හතරක් තියෙනවා. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. එතකොට මේ අන්තරා භවය අණ්ඩජ භවයට අණ්ඩජ යෝනියට අයිතිද? ජලාබුජ යෝනියට අයිතිද? සංසේදජ යෝනියට අයිතිද? ඕපපාතික යෝනියට අයිතිද නැහැ. එහෙනම් පස්වෙනි යෝනියක්ද? ඒත් නෑ කියලා ඇත්තන්ද පිළිතුරක් යන්න වෙනවා. එවාගෙම ගති තියෙනවා. ගති පහක්. නිරේ ගති, තිරච්ඡාන යෝනි ගති, පෙත්තිවිසේ ගති, මනුෂ්‍ය ගති, දේව ගති කියලා. එතකොට මේ ගති පහෙන් කොයි එකටද මේකයි තියෙන්නේ? නිරේ ගතියට ඇයිද? තිරච්ඡාන යෝනි ගතියට ඇයිද? පෙත්තිවිසය ගතියට ඇයිද? මනුෂ්‍ය ගතියට ඇයිද? දේව ගතියට ඇයිද? එකකටත් අයිති නෑ කියන එක. මේක සයවෙනි ගතියක්ද? එහෙමත් නෑ. එම් කියන්නත් හැකියාවක් නැහැ. මේක බුද්ධ වචනේ කායත නැති නිසා. ඊළඟට විඥානක් පිටි හතක් තියෙනවා. ඒ කියන්නේ නානත්ත්‍ය කාය නානත්ත්‍ය සංඤී, නානත්ත්‍ය කායේකත්ත්‍ය සංඤී, ඒකත්කාය නානත්ත සංඤී ඒකත්කාය ඒකත්ත සංඤී ආකාසානං චයතන විඤ්ඤාණං චයතන සංඤ්ඤායතන මේකේන විඤ්ඤාණන්තිති හතක් තියෙනවා ඔය හතෙන් එකකයිද ඒත් නෑ එහෙමනම් ඒ හතෙන් බැහැර තව අටවෙනි විඤ්ඤාණස්තිතියක් තියෙනවද ඒත් නෑ ඒකටත් තැනක් නෑ අන්තරා භවයට එහෙමයි තියෙන්නේ එහෙම කියනවා ඊළඟට අහනවා සත්තාවාස නමයක් තියෙනවා ලෝකේ අර මුලින් සඳහන් කළ විඤ්ඤාණන්ති 7යි ඒකට අසඤ්ඤ සත්‍යයයි නිය සංඥානා සංඥාතනෙ ඇතුණාම සත්තාවාස නමයක් ඒ නමේට ඇයිත් නෑ කියනවා ඒ නමේ හැර 10 වෙනි සත්තාවාසයකුත් නෙමෙයි කියනවා ඉතින් මේ විදිහට සලක බැලුවාම බුද්ධ දේශනාවට ඇයිත් එකම භූමියකටවත් එක භවයකටවත් මේක සම්බන්ධිකුත් නෑ ඊළඟට දැන් කාම භවයට ඇති කාම භවයට ඇති සත්‍යෝ ඉන්නවා රූප භවයට රූප රූපී සත්‍යෝ ඉන්නවා අරූප භවයට අරූපී සත්‍යෝ ඉන්නවා ඒ වගේ මේ අන්තරා භවයට සත්‍යෝ ඉන්නවද ඒත් නැහැ ඉතින් ඒ තුන්ට අන්තරා භවයක් නැති බව හොඳින්ම කිය වෙනවා නමුත් තාම මෙයත්ංග ප්‍රශ්නේ විසඳුනේ නැහැ ඊළඟට අන්තරා භවයේ සත්‍යෝ උපදිනවද වාසයට යනවද ලෙඩ වෙනවද මරණයට පත් වෙනද චුත වෙනවද ඒත් නැහැ එහෙමත් නැති කියනවා එහෙනම් චුතියයි ප්‍රතිසන්දයයි අතරද මේ අන්තරා භවය තියෙන්නේ ඒත් නැහැ එතකොට ඒ අන්තරා භවයක සත්‍යයට රූපයක් තියෙනවද ඒත් නැහැ වේදනාදී ධර්ම ඒවත් එයත් යන හරියට කියා ගන්න බෑ ඊළඟට ඒ එක එක භවයන් ඉදදීමත වෙන වෙනම කර්ම තියෙනවා. කුසල කර්ම අකුසල කර්ම. මනුෂ්‍ය ලෝක උපදින්න කුසල කර්ම තියෙනවා. රූප භව උපදින්න ධ්‍යාන කුසල තියෙනවා. අරූප භව උපදින්න ධ්‍යාන කුසල තියෙනවා. සතර ආපායට යන අකුසල කර්ම තියෙනවා. එහෙම අන්තරා භවයට යන කර්මිකුත් තියෙනවාද? ඒත් නැති කියනවා. මේ විදිහට බැලුවාම බුද්ධ ධර්මයේ තනුව අසවල් භවයේතයිති අසවල් යෝනියේතයිති අසවල් ගතියේතයිති අසවල් විඥානන්තිතේතයිති අහවල් සත්තාවාසේතයිති අසවල් කුසල කුසල කර්ම විපාකේතයිති කියලා හඳුන්වන්නේ දෙයක් නිකක් මේ අන්තරා භවයේතයිති නෑ කියලා හඳුන්වනවා. එසේ වෙනම් මේ పూర్ව හසයිලියේ සම්මිතිය කියන දෙගොල්ල අතරේ කියන අන්තරා භවය බුද්ධ දේශනාවට පටහැනි එකක් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ නැවත විමසලා තියෙනවා අන්තරා භවය කියන එක කියන්නේ ඇයි කියලා. එතකොට මේ පුබ්බසේලිය සම්මිතිය කියන නිකායාන්තරිකයන්ගේ පිළිතුර වන්නේ අන්තරා පරිනිබ්බාය කියලා ඉන්නව නේද? අන්නේ නිසා තම අන්තරා භව කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ. මුගලී පුත්තේ සමහ රහතන් වහන්සේම සෙනනා අන්තරා පරිනිබ්බායි කියලා අනාගාමින් වහන්සේ නමක් ඉන්නවා. එහෙමනම් උපහත්්‍ය පරිනිබ්බාය කියලා අනාගාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒකෝ අන්තරා පරිනිබ්බායි කියන වචනේට අනුව අන්තරා භවයක් කියනවා නම් උපහත්්‍ය පරිනිබ්බායි කියන නම අනුව උපහත්්‍ය භවයකට කියන්න ඕන නේද? එහෙමත් නැහැ. ඊළඟට ඒ අන්තරා පරිනිබ්බාය උපහත්්‍ය පරිනිබ්බාය දෙන්නටම කියනවා අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය කියලා තවත් අවස්ථා දෙකක්. එහෙමනම් අසංකාර පරිනිබ්බාය කියන දැන් වචනේ තියෙනවා නම් අසංකාර භවයක් කියලා කුත් කියනෝ නේද? සසංකාර පරිනිබ්බාය කියලා කියන දැනින් සසංකාර භවයකුත් කියනෝ නේද? එහෙමත් නැහැ. ඉතින් මේ අනුව සලක බැලීමේදී මේ පුබ්බසේලිය සම්මිතියේ කියන නිකායාන්තරිකයන්ගේ වාදය ඒ පිටින්ම නිෂ්ඵල වූ හිස් වූ කුහු වූ මිත්‍යා වාදයක්. තවදුරට අපි යුක්ති වශයෙන් සලකා බැලුවොත් මේ අය කියනවා රූපයක් නැති නාමයක් අහසේ ගමන් කරන්නේ. ඒතර රූපයක් නැතිනම් දිවසට කිසිසේත් පේන්නේ නැහැ. දැන් දිවසේ පේනවා කියලා. එමනම් එතනත් වැරදි. කියන්නේ බුද්ධ දේශනාවට අයිති නෑ. අනික ගන්ධය ආග්‍රහණය කරනවා කියලා. ගන්ධය කියන්නේ රූපයක්. ආග්‍රහණය කරන්නත් රූපයක් තියෙන්න ඕනේ. එමනම් රූපයක් නැtei කියන කෙනෙකුට ගන්ධය ආග්‍රහණය කර හැකි දෙන්නේ නෑ. ඒ නිසා එතනත් බුද්ධ ධර්මයට පටහැනි. එවාගින් සමාහා සමාන කෙනෙක් දුටු කෙනෙහි කතා කරනවා කියලා. එහෙනම් කතා කරන්න රූපයක් නැත්නම් බෑ. ඒ නිසා කතා කරන්න රූපයක් නැතිනම් ඒකත් බුදු ධර්මයට ඇයිති නැහැ. ඊළඟට මව කුසක්, ඒ කියන්නේ මව්පියන් එකතු වෙමින් සකස් වෙච්ච මව කුසක් බලාගන්න මෙයා අහසේ ඉන්නවා කියලා. ඉතින් අහසේ ඉන්නා නම් මෙර දිවසක් තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් කිසිදාක දුගී දුක්පත් තැනක උපදින්න බෑ. ඒකම අංග විකල වෙලා අඳගොළු දිවි උම්මත්තක මන්ද බුද්ධි කියලා උපදින්නේ නෑ. ඒ වගේම පිටිසර පලාතුල උපදින්න. ඒ වගේම මන්ද බුද්ධි කියලා නුවණින් අඩු කෙනෙක් කියලා උපදින්නත් බෑ. හොඳට කැඹීම තියෙන, හොඳට සම්පත් තියෙන ගෙදරක උපදින්න ඕනේ. එහෙනම් මේ මනුලෝමයේ ඉපදලා ඉන්න ඔක්කොම අන්තරා භවයෙන් ආවනම් ඇයි මේ නානායද විනාශකම් තියෙන්නේ? කොට ඒ අනුසලකා බැලීමෙනු අන්තරා භවයක් පිළිගන්න බුදු දේශනාවට අනුව පුළුවන්කමක් නැහැ. අනික් කාරණය බුදුරජාණන් වහන්සේ මේ අන්තරා භවය හෝ නව මහා භවයක් දේශනා කළ තැන වෙනම මුලින් සඳහන් කළා කාම භව, රූප භව, අරූප භව භූමි වශයෙන් සංඥා භව, අසංඥා භව, නේව සංඥාන, නා සංඥා භව සංඥා වශයෙන් ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව එතන ස්කන්ධ වශයෙන් මෙසේ භව නමයක් දේශනා කළා. මේ නව මහා භවයේම උත්පත්ති භවයෙහි නැත්නම් උපපත්ති භවයෙහි ප්‍රතිසන්දි අවස්ථාවේදී ලැබෙන නාම රූප මෙතෙකයි, ස්කන්ධ මෙතෙකයි, ආයතන මෙතෙකයි, ධාතු මෙතෙකයි, ස්පර්ශ මෙතෙකයි, වේදනා මෙතෙකයි, සංඥා මෙතෙකයි, චේතනා මෙතෙකයි කොහොම දේශනා කළා කියලා. ඒවා දේශනා කළා තියෙන්නේ කටපාඩම් කරගෙන වාද විවාද කරන්න නෙමෙයි. විපස්සනා කරන්න. දැන් මේ ගාථාවේ සඳහන් වෙනවා භවේවාහං භයං දිස්වා භවං ච විබරේසින භවනාදිවාදීන් කිංචේ නන්දිංචන උපාදීන. මම භවය දැනගත්තා. එවාගෙම භවයෙන් භවයට යන්න උන්ට ලැබෙන භවය දැනගත්තා. නිවන දක්වාමත් උපදින භවයන් දැකගත්තා. ඒ සම්බන්ධව මම භයතුපත්තාන ඥානින් මැලවින් අවබෝධ කරගත්තා. කිසිම භවයක් මම තණ්හාදිත්තේ නොගෙන ඉන්නා. එවාගෙම සප්පේතික තෘෂ්ණාවකින් මම නොමැදී තෘෂ්ණාව අත්හැරින්න. මේ තත්ත්වයටපත් උනේ විපස්සනා කිරීමෙන්. භවය විපස්සනා කරනවා. තර සම්බභවයේ පරිඤ්ඤාය පරිනිබ්බන්ත්‍යානාසවා කියලා තවත් දේශනාවක් කියනවා. මේවා ඔක්කොම භවයන් අවශ්‍ය වෙන්නේ විපස්සනාවට ගන්න. එසේ වීනම් මේ අන්තරා භවයේට අයිති නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු මේවා අපත් දැනගන්න ඕනේ. දැනගන්න සොයලා බලනකොට මේ කියන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව අනුව ඒ අන්තරා භවයට නාමයක් රූපයක් කියලා දෙයක් නැහැ. ඉස්කන්දෙන ආයතනෙන ධාතුනේ ඉතින් අපිට විපස්සනා කරන්න අරමුණක් යකේ නැතිනම් ඒක පරමාර්ථ ධර්මයක් නොවේ. පරමාර්ථ වශයෙන් ගති වූ බුද්ධ වචනෙන් අනුරූප දෙයක් නොවේ. ඒකම අපි සලකා බලන්නට ඕනේ. ඒක ඕකාර භව, පංච ඕකාර භව, චතු ඕකාර භව කියන්නේ මේ භවයන් අතරින් ඒක ඕකාර භවය අසඤ්ඤතලයේනේ. එහිතක් නැහැ. ඒක රූප මාත්‍රයක් පමණයි. මනෝලෝභ වාඩි වෙලා සුතෝනානං වාඩි වෙච්චි රූපස්කන්ධයක් එහි පහළ වෙනවා පිළිමයක් වාගේ බොහොම සූමැලි මහා කල්ප 500ක් එතන තියෙන නිරුද්ධ වෙනවා. එතනෑ. ඒ අරූප ලෝකයේහි ධ්‍යාන බලෙන් ධ්‍යාන අරමුණ හිිතාගෙනයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර පවතින්නේ. ඒකට රූපේ කාශ්‍රයක් අවශ්‍ය නැහැ. ධ්‍යාන බලය. ඔය කියන්නේ භූමි පහ හැර ඉතිරි භූමි 26ක් තියෙනවා. ඒ 26 ට කියනවා පංචවෝකාර භව කියලා. මේ පංචවෝකාර භවයෙහි සිත පවතින්නේ වස්තු රූපයක් උදමයි. වස්තු රූපයෙන් තොරව කිසිසේත් ඒ කියන්නේ ධ්‍යානලාභී බ්‍රහ්මයෙකුටවත් වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැහැ. මනුෂ්‍ය ලෝකාදීහි වස්තු රූප 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ තියෙන වස්තු රූප 3යි. චක්කු වස්තු, සෝත වස්තු, හදේ වස්තු. ධාන ජීව ආකාය වස්තු තුන නැහැ ඒ ඇත්තෙන්ද. මනුෂ්‍යයන් තියෙන 6ම. එයින් චක්කු, සෝත, ධාන ජීව ආකාය කියන වස්තු 5 ලැබෙන්නේ සිත් 2 පමණයි. අනි සීලූම සිත් 15න්නේ උරුද වස්තු ඇසුරු කරගෙනයි. එතකොට මේ උරුද වස්තු ඇසුරු කරගන්න තියෙන මේ පංචවෝකාර භවයෙහි චිත්ත සංතතිය වස්තු රූපයෙන් තොරවක චිත්තක්ෂණයක්වත් පවතින්නේ නැහැ. දෘශ්‍යටි අරමුණු පවා ගන්න වස්තු රූපයෝද උපදිනින් විදිමින් සංතති පරම්පරා වශයෙන් පිහිටාගෙනයි. එක සිතකෙම නිමි. දැන් අපි මෙතන ලරුවන්ලි සය අරමුණු කරනවා. මෙතෙල්ලා තවති සාභාන අරමුණු කරනවා. මෙතෙල්ලා අකනිතා භවතල අරමුණු කරනවා. මෙතෙල්ලා එංගලන්ත අරමුණු කරනවා. ඇමරිකාව අරමුණු කරනවා. එම නැත්තම් ලංකාවේ දුරස්ත තැනකට ඉතිං යනවා. ඉතිං යනවා නෙමෙයි. ඒ දුර පිහිටි අරමුණ ඉතිං කිසිම සිතක් පවතින්නේ නැති බැවින් හිතේ තනතුරුව සුදුසු භවයක අන්දජ වශයෙන් හරි සංසේදජ වශයෙන් හරි ජලාභජ වශයෙන් හරි ඕපාතික වශයෙන් ප්‍රතිසන්දි ගැනීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ ප්‍රතිසන්දි ගැනීම අන්තරා භවයේ කිය යුතු නැහැ. අර නාමහා භවයට අයිති. චතු යෝනියට අයිති. පංච ගතියට අයිති. විඥානන්තිති සතට අයිති. සත්තාවාස නාමයට අයිති. එතකොට ඒ හැර සරුවඥන් වහන්සේ සියල්ල දන්නවා. අතීත අනාගත වර්තමාන තුන් කාලයේට ඇති ආධ්‍යාත්මික බාහිර සීලම ධර්මතාවන් සරුවඥන් වහන්සේ ආවර්ජනා කළ පමණින් දන්නවා. සරුවඥතාඥාණයෙන් දැක ගන්නවා, දිබ්බ චක්ඛු ඥාණයෙන් දැක ගන්නවා. එතකොට සරුවඥන් වහන්සේ එසේ ඒ සමන්ත චක්ඛු කියන සරුවඥතාඥාණයෙන් සියල්ල දැනගෙන නව මහා භවයක් දේශනා කළා නම් උබ්බසේලියේ සම්මිතිය කියන දෙපිරිසට මේ නාමහා භවයක අතිරේකව දසමහා භවයක් දැක ගන්න සිදු වුණා නම් ඒ ඇත්ත සරුවඥන් වහන්සේගේ සරුවඥතා ඥාණයට පහර දීමක් කළා වෙනවා. ඒකට කියන ජින චත්‍රයේ පහරන් දීති කියලා. සරුවඥ දේශනාව නැමැති මේ සරුවඥ දේශනාවට පහර දීමක් කළා වෙනවා. සරුවඥන් වහන්සේ නොපැන වූ දයක් පැනවීම. සරුවඥන් වහන්සේම දේශනා කළ තියෙන අප්පඤ්ඤත්තන්න පඤ්ඤාපේ සම්බං පඤ්ඤත්තන්න සමුච්චින්දිතබ්බං යතාපඤ්ඤත්තේසු සික්ඛාපදේසු සමාදාසික්ඛිතබ්බං කියලා. මෙතනෝදයක් පනවන්න එපා. පනෝදයක් උල්ලංඝනය කරන්න එපා. තනෝ පරිද්දෙන් පවතින්න කියලා උපදෙස් දීලා තියෙනවා. එනිසා මේ කුබ්බසේලිය සම්මිතේ දෙපිරිස විසින් කරලා තියෙන්නේ බුද්ධ ශාසනයේ සරුවඥන් වහන්සේට පහර දීමක්. ධර්මයට පහර දීම නික්ලේශේ රහතන් වහන්සේලාට පහර දීම ත්‍රිපිටක ධර්මයට පහර දීම එවාගෙම තමන්ද තමන් පහර ගසා ගැනීම නලබූ ධ්‍යාන ලැබිය යන්නේ නැ නලබූ විපස්සනා ලැබෙන්නේ නැ නලබූ මාර්ගඵල ලැබෙන්නේ නැ මේ බුදු සසුනේදී පිහිටක් නැ මතු සසරදී බුදුරු දහසක් පහල වුණත් එයාටත් පිහිටක් නැ මේ මිත්‍යා ධර්මයක් එලිපේම නිසා මිත්‍යා ධර්මයක් ලෝට බෙදා දීම නිසා ඒ කාලයේ පැවති ඒ අන්තරා භව වාදය දැනට අවුරුදු 21ක සිට නැත්නම් අවුරුදු 40ක පමණ සිට නැවතත් ශ්‍රී ලංකාවේ රටන් මේ ප්‍රදේශවල බෞද්ධයන් අබෞද්ධයන් අතර පැතිරී ගින් තියෙනවා සාකච්ඡාවක් භාජන වී තියෙනවා. නිසා මිනිසයන් අතර මේ කොටස් දෙකට බෙදී තියෙනවා අර මංගල ප්‍රශ්න වාගේ. එතෙන් කෙනෙක් කියන අන්තරා භාවයක් ඇත කියලා, එතෙන් කෙනෙක් කියන අන්තරා භාවයක් නැත කියලා. අන්තරා භාවයක් නැත කියන අය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ පිළිතුරු දේශනාව අනුව නිවැරදි. අන්තරා භාවයක් ඇත කියන අය අර උබ්බසේලිය සම්මිතිය කියන අයගේ දෘෂ්ටියට අනුව පැවතෙන බැවින් එයත්ංගේ පැවැත්ම එයත්ංගේ පිළිගැනීම සාවද්‍යයි. ඉතින් අපි ගැන අනුකම්පා කරන්න ඕනේ අපි මේ හැම තැනකදීම පරමාර්ථ ධර්මයේ දැසගෙන සරුවඥන් වහන්සේ දේශූ දේශනාවට අනුවම පවතින්න ඕනේ. මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කළා කියනවා මහා ප්‍රදේශ හතරක්. ඒ කියන්නේ එක්තරා තැනක සාකච්ඡාවක් ඇති වෙනවා අසවල් තැන ධර්මධර විනීධර මාතිකාධර බහුශ්‍රත මේ ආගම ආගතාගම ආගත ධර්ම ඇති බහුශ්‍රත වූ භික්ෂු සංඝයා වහන්සේ මෙහෙම කියනවා. එතකොට ඒක ඇසු පමණින් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ත්‍රිපිටක ධර්මයේත ඒක යොදන බලන්නේ ඒක බුද්ධ දේශනාවේ සංසන්දනය වෙනවද බුද්ධ දේශනාවට ගැළපෙනවද කියන බලන්න. බුද්ධ දේශනාවේ සංසන්දනය වෙනවද නම් ඒක පිළිගන්න. බුද්ධ දේශනාවේ සංසන්දනය වන්නේ නැත්නම් අත්හරින්න. තවත් කෙනෙක් කියනවා අහවල් යන බොහෝ භික්ෂු පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා බොහෝම බහුශ්‍රතයි ආගතාගම ධර්මධර විනීධර බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා. ඒකත් එකපාරට පිළිගැනීමෙන් තොරව ප්‍රතික්ෂේපයෙන් තොරව සූත්‍රයේත විනයේත බහලා සංසන්දනය කරන්න බලන්න. බැලුවාම ඒක ගැලපෙනවා නම් බුදු දේශනාව බා පිළිගන්න. ගැලපෙන්නේ නැත්නම් ඒක බුදු දේශනාවට අයිති නෑ කියලා අත්හරින්න. තවත් තැනක භික්ෂුන් වහන්සේලා දෙනමක් වෙන බොහෝම උගත් බහුශ්‍රත ධර්ම විනයේදර. උන්වහන්සේලා මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා සාකච්ඡාවකට ඉදිරිපත් වෙනවා. ඒ කතාවත් අර වගේම ප්‍රතික්ෂේපත් නොකොට පිළිගැනීමත් නොකොට එය බුද්ධ ධර්මයේට බහලා සංසන්දනය කරන බලන්න. දැලුවාම බුද්ධ ධර්මයට හරියටම සංසන්දනය වෙන නම් පිළිගන්න. එසේ නැත්නම් අත්හරින්න. තවත් කෙනෙක් කියන අහවල්තන බොහෝ මුගත් බහුසුත්‍ර චිර රාත්‍රාඥ ධර්ම විනීදාර ස්වාමීන් වහන්සේ නමක් මෙන්න මෙහෙම කියනවා. ඒකත් එකපාරට පිළි නොගෙන ප්‍රතික්ෂේප නොකොට ඒකින කතා බුද්ධ ධර්මයට අනුව සංසන්දනය කරලා බලන්න. බැලුවාම ගැළපෙනවා නම් බාර ගන්න. ගැළපෙන්නේ නැත්නම් අත්හරින්න. වාදි වාද වලට යන්න එපා. මෙන්න සතර මහා ආපදේශයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කියනවා. එතකොට දැන් මෙතෙන්දී අපි සලකා බලමු මේ අන්තරා භවයේ කියන එක මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ තිවරණය කළා කියනවා. තව සූත්‍ර විනය අභිධර්ම දේශනාවන්ට අනුරූපවත් අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් සංසන්දනය කළ බැලුවා මන්තරා භව ඒ කියන්නේ භවය කුම්පිතකේ වචනින්වත් නැහැ. ගත හැකි ක්‍රමයකුත් නැහැ. දැන් මේ ගත හැකි ක්‍රමයක් ඇද්ද බලන්නයි මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රශ්නෝත්තර විලාසයෙන් මේක විසලා තියෙන්නේ. ඒ අනුව සලක බැලුවම ගන්න තලක් නැහැ. ඉනිසා අන්තරා භවයක් නැති බව අවධාරණයෙන්ම ඒකාන්තයෙන්ම පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපි මෛත්‍රී කරමු. ඒ පුබ්බසේලිය සම්මිතිය කියන නිකාය දෙකට අයිති වූද ඒ අත්තන්ගේ ප්‍රකාශනය පිළිගත්තා වූද සීලම දෙනා සසර දීවත් සැබෑ කල්යාණ මිත්‍රයන් ලබත්වා සම්මාදිට්ඨිය ලබත්වා සුපරිසුද්ධ වූ බුද්ධ ධර්මයේ තේරුම් ගැනීමේ නුවණ ලබත්වා ඒ ඇත්තව සසර දුකින් අතමිදී ලැබෙන සාන්ත නිවන් සුව ලබන්නට වාසනාවන්ත වෙත්වා කියලා අපි මෛත්‍රී කරමු. මෑත භාගයේදී මේ දේශනය නැත්තම් අන්තරා භවය ඇතයි කියලා විස්තර කරන ඒ හා සම්බන්ධ වාද විවාද වලට පැටලී සිටින සෑම දිනකටද අපි මෛත්‍රී කරමු. ඒ සෑම දිනකටම සැබෑ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. ඒ වගේම සුපරිසුද්ධ වූ සද්ධර්ම අනුශාසනා ලැබේවා. වැරද්ද වැරද්ද නිසා ආબોධ වේවා. රාගේම ධර්ම විනය පිළිබඳ ගරුත්වය ඇති වේවා. සරුවඥන් වහන්සේට අපහාස වෙන විදිහේ මේ විදිහේ මති මතාන්තර ඉදිරිපත් නොකරත්වා. ඒ හැම දෙනාට මරණින් මත්තේ සුගතියක් වේවා. උපනුකන්තන සබය කල්යාණ මිත්‍රයන් ලැබමින් ප්‍රඥාව ඇතුව සම්මාදිට්ඨිය ඇතුව පාරමී පුරා තම තමා පැතුූ බෝධියකින් නිවන් සුව ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අපි මේ ඊටාම කෙටි දේශනාවක් ඉදිරිපත් කළේ පූජ්‍ය කන්දේගොඩ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන්. ඒ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධ කරුණු විමසූ බැවින් මෙය කෙටියෙන් අපි දේශනා කරන්නත් අවස්ථාව සැලසගත්තා. ඉතින් මේ කුසල සම්භාරය අපට නිවන් දකින්නට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක ගන්න ලැබේවා. උපනුපම්භවයක් පාසා ත්‍රිහෙතුක ප්‍රතිසන්දියේ ජාති ස්මරණ ඥානේ සම්මාදිට්ඨියකට ලැබේවා. භවයක් පාසා සත්පුරුෂ සංසේවන සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධර්මාධර්ම ප්‍රතිපදා වැතු නිවන් මාර්ගයන්ට ලැබේවා. භවයක් පාසම් අමිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ පලා සිස්සා මච්චරිය මායා සාතිය තම්බ සාරම්භමාන අතිමාන මද ප්‍රමාද ආදී වූද උපක්ලේශයන්ට යටපත් නොවේ නිර්මල වූ සම්යද්ෘෂ්ටිය යුතුව පාරමී පුරා ගන්න ජාති ජාතිත් වාසනා වේවා. සතර වාසනාතුරු මිත්‍යා ලබ්ධ ඇති මිත්‍යා දෘෂ්ටියත්යන්ගේ ආශ්‍රයයක් භජනයක් පරිපාසනයක් නොම වේවා. සම්‍යක් දෘෂ්ටිය ඇති කල්යාණ මිත්‍ර සත්‍රුෂයන්ගේ මාසයෙන් යුතුව සම්‍යක් ප්‍රතිපදාව අනුගමනය කරමින් පාරමී පුරා ගන්නට වාසනා වේවා. සතුතු බෝධිපින් ලෝකෝත්තර නිර්වාණ ධාතුම සුවසේ සාක්ෂාත් වේවා කැපි ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කීමේ කුසලානි සංස බලෙන් සමට දෙලව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. වෙසක් සති නිමිත්තෙන් අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.